චරණ ධර්ම. චරණය උසස් බුද්ධ ගුණයක් වුවද ලෞතුරා බුදුවරුන්ගේ චරණය මෙයයි දක්වා ඇති සූත්‍රයක් දක්නට නැත. බොහෝ සූත්‍රවල ශ්‍රාවකයන්ගේ වශයෙන් චරණ ධර්ම දේශනා කරනු තිබෙනු දක්නා ලැබේ. එහෙත් ඒ ධර්ම චරණ යන නාමයෙන් දක්නා ලැබෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ සේක සූත්‍රයෙහි හා දීඝ නිකායේ අම්බට්ට සූත්‍රයෙහිත්‍ය. සේක සූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම 15ක් දක්වා තිබේ. අම්බට්ට සූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම 9ක් දක්වා තිබේ. ශාක්‍ය රට කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ රැස්වීම ශාලාවක් කරවා ඒ පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ලවා පරිභෝග කරවන ඍෂියෙන් එහි වැඩම කොට එය පරිභෝග කරන ලෙස බුදුරදුන්ට ආරාධනා කළෝය. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන මැනවින් සරසා තිබූ ඒ ශාලාවට භික්ෂු සංඝයා සමග වැඩම කොට එහි මැද කණුව සමීපයේ නැගෙනහිර දෙසට මුහුණලා වැඩහුන්සේක. භික්ෂු සංඝයා වහන්සේද පාසෝදා ශාලාවට ඇතුළුව පසු පස බිත්තිය අයින දිගට නැගෙනහිරට මුහුණලා තථාගතයන් වහන්සේ පෙරටු කොට වැඩහුන්හ. කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ ශාලාවට පිවිස නැගෙනහිර බිත්තියට පිටලා භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට හුන්හ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ රැවණ තෙක් ඔවුනට දහම් දෙසා සතුටු කරවා ආනන්ද ඉස්තවීරයන් වහන්සේ අමතා ආනන්දය මාගේ පිට රිදෙන්නේය. මම මදක් විවේක ගන්නෙමි. එතෙක් මේ ශාක්‍යනට සේක පටිපදාව දේශනා කරන්නේයි වදාරා උන්වහන්සේ පනවන ලද සායනය මත මදක් සායනය කළසේක. පෘථජ්ජනද නොවූ අරහත් ඵලයටද පැමිණ නැති ඒ අතර සිටින පුද්ගලයෝ සේක නම් වෙති. ඔවුන් විසින් මතුමතු මාර්ගඵලවලට පැමිණීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්ති ක්‍රමය සේක පටිපදා නමි. තථාගතයන් වහන්සේ ඒ මංගල දිනයේ සේක පටිපදාව දේශනය කරන්නට නියම කළේ මේ බුදුසසුනේහි එය මංගල ධර්මයක් නිසාත් ඒ පිරිසෙහි ශෛක්ෂයන් සිටි නිසාත්ය. ආනන්ද ඉස්තවීරයන් වහන්සේ ඒ පිරිසෙහි ප්‍රමුඛයා වන මහානාම ශාක්‍යා අමතා චරණ ධර්ම 15 ත්‍රිවිද්‍යාවත් දේශනා කළහ. දේශනයෙන් පසු තථාගතයන් වහන්සේ නැගිට සාදු සාදු ආනන්ද, සාදුකෝ ත්වං ආනන්ද කපිලවත්ත වානං ශාක්‍යාණං සේක පටිපදං අබාසි යනු වදාරා ආනන්ද ඉස්තවීරයන් වහන්සේට සාදුකාරදී දේශනය අනුමත කළසේක. එයින් ආනන්ද ඉස්තවීරයන් වහන්සේගේ දේශනය බුද්ධ භාෂිතයට සමාන විය, බුද්ධ භාෂිතයට ඇතුළු විය. මජ්ඣිම නිකාය සේක සූත්‍රයෙන් යම්පි මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝති ඉදම් පිස්ස හෝති චරණස්මින්, යම්පි මහානාම අරිය ශාවකෝ ඉන්ද්‍රියේසු ගුත්ත ద్వාරා හෝති ඉදම් පිස්ස හෝති චරණස්මින්, යම්පි මහානාම අරිය ශාවකෝ ජාගරියං අනුයුත්තෝ හෝති ඉදම් පිස්ස හෝති චරණස්මින්, යම්පි මහානාම අරිය ශාවකෝ සත්තහි සද්දම්මේහි සමන්නාගතෝ හෝති ඉදම් පිස්ස හෝති චරණස්මින්, යම්පි මහානාම අරිය ශාවකෝ චතුන්නං ධානානං අභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නීකාමාලාභි හෝති අක්කච්චලා ජලාභි අකසිරලාභි இதம்பிஸ் ஹோதி சரணஸ்மிங். மே பாட்டேன் சரண நாமையன் தர்ம பஹலவாக் தக்வாதிபே. ஏ தர்மயோ நாம் எக பிராதிமோக்ஷ சங்வர சீலய, தெக இந்திரிய சங்வரய, துன போஜனே மாத்ராண்யதாவ, ஹதர ஜாகரியான் யோகய, பஹ ஸ்ரத்தாவ, ஹய ஹிரிய, ஹத ஒத்தப்பய, அட பஹுஸ்ருதபாவய, நமய வீரிய, தஹய ஸ்மிருத்திய, எக்கொலஹ பிரஜாவ, தொலஹ பிரதமத்தியானய, தஹதுன த்விதியத்தியானய, தாஹதர த்ருத்தியத்தியானய, பஹலவ சதுர்த்தத்தியானய. எனமே பஹலவாய் மே சரணதர்ம பஹலவ தேசனாக்கிருதி பென்னே வர்த்தமான பவே தீமஹோ நொஹகி ஓஹோத் தெவன தும்வன பவேக தீஹோ மகபல லபா நிவந்தக்னா பலாபுரத்துவேன் வீரியகரண கல்யாண புருதஜன பவித்தான்கே ஹா ஷைக்ஷ புத்கலையான்கே வசேனி. மே தேசனேக்கரண லத்தே கிஹி பிரிசகட்டைய ஏ அணுவ மே பிரதிபத்தி கிரமய கிஹியான்றது சாதாரண பவ கேயுத்திய கிஹியான் விசின் மே பிரதிபத்தி கிஹி ஜீவிதயட சுதுசுசே பவத்விய ஹக்கிய. ததாகதயான் வஹான்சே புத்தத்வேட பெமினியேத மே பிரதிபத்தி மார்கேன்மய. உன்வஹான்சே கெரிஹி மே தர்மய உசஸ் லெச அத்தேய. எபவின் பாக்யவதுன் வஹான்சே சரண சம்பன்ன வனசேக. சரண தர்மயான்கேன் பலமு என்ன பிராதிமோக்ஷ சங்வர சீலையாய். லௌதுரா புதுவருன்கே சீலே வசேன் கீயுத்தே பிரக்மஜால சூத்ரேஹி சூலசீல மஜ்ஜிமசீல மகாசீல என நம்பலின் தக்வா அதி சீலையாய். ததாகதயான் வஹான்சேகே ஏ சீலைய கிளிட்டி வண்ணே ஹோ பிதென்னே ஹோ நொவே. உன்வஹான்சே ஹெமகல்ஹி சுபரிஷுத்த சீலேன் யுக்தவனசேக. ஏ சீல துணம சாமான்யபல சூத்திர ஆதியேஹி ஸ்ராவகயான்கே சீலைய வசேந்த வதாரா திபே. வினேசிகபத பணவன்னட்டு கலின் ஸ்ராவகயான்ட திபு சீலைய எயாய். வினேசிகபத பெனவீமென் ஏ சீலைய வடாத் புலுல் கருதிபே. ஏதம் தன் வினேஹிதி லிஹில் வ அதிபவத கியயுத்திய. வினயக்ரமேன் கியதஹோத் சப்த ஆபத்தி ஸ்கந்தேன் நொய்க்விமி நொய்க்விமீம பிராதிமோக்ஷ சங்வர சீலேயாய் கியயுத்திய. சீலே சம்பூர்ணகரண தனத்தா விசின் ஆச்சார கோச்சர சம்பன்னத வியயுத்திய. கிருஹஸ்தஸ்ராவகயன் விசின் ஆஜீவ அஷ்டமக சீல பஞ்சசீல அஷ்டாங்க சீல தசசீலையான்ஹி பிஹிட்டீமென் சரண சம்பத்திய அதிகரகதயுத்திய. இந்திரிய சங்வரய தெவன சரணையாய். சக்கு இந்திரிய சோத இந்திரிய கான இந்திரிய ஜிவ்ஹா இந்திரிய காய இந்திரிய மன இந்திரிய கியா இந்திரிய ஹயக் அத்தேய. ஏவா ரூப சப்த கந்த ரச ஸ்பர்ஷ தர்ம என அரமுனு சித்த சந்தானேட்ட அதுலுவன துவாரயோய. ஏவா சத்வியன் விசின் பிடத அதி ரூப ஆதி ஆரம்மனையக் சித்திர கண்ணா துவாரயோய. அச அதினாம் அசட ரூபயன் பெமினீம சக்கு இந்திரிய நமதி தொருட்டுவேன் சித்த சந்தானேட ரூபயாக் அத்துலுவீம எனமேவா நொயலாக் வியகி கருணகி. ஷோத ஆதி இந்திரியான் கனத எசேம கியயுதிய. சம்மா சதிய யைக்கியன யஹபத் சிஹியன் துறவ வாசே கரண்ணாகே சித்தட அச நமதி தொருட்டுவேன் ரூபயான் பிவிச கல்ஹி ஏ ரூபய ஹொந்த எகக்வி நம் மேதய මේ පුද්ගලයා ලස්සනය හොඳය කියා තණ්හාව ඇතිවේ, රාගය ඇතිවේ. සිතට පිවිසි රූපය නොමනානම් මේ දෙය, මේ පුද්ගලයා කැතය, නරකය කියා ඒ රූපය ගැන ද්වේෂය ඇතිවේ. දුටු රූපය ලස්සනය හොඳය කියා තණ්හාව ඇති වූ තැනැත්තාට ඒ තණ්හාව නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇතිවේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක්ද ඇතිවේ. දුටු දෙය, දුටු පුද්ගලයා කැතය, නරකය කියා ද්වේෂය ඇති වූ තැනැත්තාටද ඒ ද්වේෂය නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇතිවේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ඇතිවේ. ශෝත ආදී ద్వාර ගැනද එසේම කිය යුතුය. පුද්ගලයා සිහියෙන් යුක්ත වුවහොත් සිතට පිවිසෙන අරමුණ සම්බන්ධයෙන් අකුසල චිත්ත පරම්පරාවක් ඇති නොවේ. ෂට් ద్వාරයෙන් ගැනෙන අරමුණු සම්බන්ධයෙන් අවිද්‍යා, ව්‍යාපාද ආදී අකුසලයන් ඇති නොවන සැටියට පරිස්සම් වීම ඉන්ද්‍රිය සංවරයයි. අකුසලයන් ඇති නොවන ලෙස ඉන්ද්‍රියයන් වසන පියන සිහියයි. ඉන්ද්‍රිය සංවරය නැතිවුන්ට නිතරම අකුසල ධර්ම ඇතිවන බැවින් ප්‍රතජන භාවයෙන් නොනැගිය හැකිය, නිවනට ලංවිය නොහැකිය. තථාගතයන් වහන්සේට උසස් සිහියක් ඇත්තේය. උන්වහන්සේ සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ. එහෙයින් තථාගතස්ස බුද්දස්ස සබ්බ භූතානුකම්පිනෝ තස්සච්චයා න විජ්ජන්ති තස්ස නත්ති අපාගතං සෝ න සම්මෝ මා පාදී සෝද දීරෝ සදා සතෝ යනුවෙන් වදාරණ ලදී. මෙය සංයුක්ත නිකාය 13 ඇත. තේරුම, සකල සත්වයනට අනුකම්පා කරන්නා වූ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය ඉක්මවා හැසිරීමක් නැත, අපරාධයක් නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ මුලා නොවන්නාහ, සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ යනුෙහි තේරුමයි. භෝජනේ මාත්‍රාන්‍යතාව යනු නුවණින් කරුණු සලකා ආහාර ගැනීම හා පමණ නොඉක්මවා ආහාර ගැනීමයි. ගම්දරුවෝ සාගින්න නැතද ආහාරයක් ලදහොත් විනෝදය පිණිස වළඳති. ඇතැම්හු ඥාති මිත්‍රයන් හමු වූ විට ඔවුන් හා එක්ව විනෝදය පිණිස ආහාර ගනිති. මගඵල ලැබීමට පිළිවෙත් පුරන නිවන් සොයන සත්පුරුෂයා විසින් විනෝදය පිණිස ආහාර ගැනීම නොකළ යුතුය. ඇතැම්හු මල්ලව ආදීන් මෙන් කාය බලය වැඩි කරගනු පිණිස ආහාර වළඳති. එසේ කාය බලය වඩනු පිණිස, මද වඩනු පිණිස ආහාරය නොවැළඳිය යුතුය. ඇතැම්හු ශරීරයේ අංග ප්‍රත්‍යයන් තරකර ගැනීම සඳහා, ලේ මස් වැඩිකර ගැනීම සඳහා සුදුසු ආහාර සොයා ඒවා වළඳති. එසේද ආහාර නොවැළඳිය යුතුය. ඇතැම්හු ශරීරයේ පැහැය හොඳකර ගැනීම පිණිස, වැඩිකර ගැනීම පිණිස සුදුසු ආහාර සොයා වළඳති. එසේද ආහාර නොවැළඳිය යුතුය. ආහාරයේ ප්‍රයෝජනය සලකා ආහාර ගැනීම කළ යුතුය. මේ කය පවතිනු පිණිස ආහාර ගත යුතුය. දිවි නොනසෙන පිණිස ආහාර ගත යුතුය. පීඩා දුරුකරගනු පිණිස ආහාර වැළඳිය යුතුය. ත්‍රිශික්ෂා සංඛ්‍යාත ශාසන ප්‍රතිපත්තිය පිරිය හැකිවීම පිණිස ආහාර වැළඳිය යුතුය. උපන් සාගිනි නැතිකර ගැනීම පිණිස හා සාගින්න ඇති නොවීම පිණිස ආහාර ගත යුතුය. ශරීරය හා ජීවිතය චිරකාලයක් පවතිනු පිණිස ආහාර වැළඳිය යුතුය. ලෝකයේ කෙරෙන පව්කම් වලින් වැඩි හරියක් කෙරෙන්නේ ආහාර නිසාය. ආහාරය නිසා රාග ආදී ක්ලේශයෝ ද වැඩෙති. කියන ලද පරිදි නුවණින් කරුණු සලකා ආහාර වළඳින්නහු අතින් ආහාර සෙවීම් ආදිය සම්බන්ධයෙන් සෙස්සන් කරන නොයෙක් පව්කම් නොකරන්නේය. රාග ආදී කෙලෙස් නොවැඩෙන්නේය. ඔහු නිවැරදි ලෙස ආහාර වළඳින්නෙක් වන්නේය. දැහැමින් ලද ආහාරය වුවද නුවණින් තොරව තණ්හාවෙන් වළඳන්නහුට පමණට වඩා ආහාර ගැනීමෙන් වන්නා වූද, අපත්‍ය ආහාර ගැනීමෙන් වන්නා වූද නොයෙක් රෝගයෝ හටගනිත්. නුවණින් ආහාර වළඳින්නහුට රෝගයන්ගේ තොරව සුවසේ ජීවත් විය හැකේ. සුවසේ ත්‍රිශික්ෂා පරිපූර්ණය කළ හැකි වන්නේය. එබැවින් භෝජනයෙහි මාත්‍රාන්‍යතාව චරණ ධර්මයක් වේ. පැවිද්දන් විසින් විශේෂයෙන් භෝජනයෙහි මාත්‍රාන්‍ය විය යුතුය. ගිහියන්ටද එසේ වීම සුදුසුය. ආහාර තෘෂ්ණාව ඇතුළු සකල තෘෂ්ණාවෙන්ම සහමුලින් නසා සිටින තථාගතයන් වහන්සේ මේ ගුණයෙන් අනූන බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ. ජාගරියානු යෝගයනු නොනිදා සිටීමෙහි යෙදීමය. තිරිසන් සත්වයෝද නොයෙක් විට අවදිව සිටිති. මෙහි ජාගරියානු යෝගය යනුවෙන් අදහස් කරන්නේ අවදිව සිටීම් මාත්‍රය නොව නොනිදා කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් සිත පිරිසුදු කිරීමය. එනම් සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමය. උපන් නීවරණයට සිතෙහි පවත්වන්නට නොදී එය වහා සිතින් බැහැර කිරීමය. ජාගරියානු යෝගය පුරණ ආර්ය ශ්‍රාවකයෝද කල්‍යාණ පෘතජ්ජනයෝද හිඳීම සක්මන යන ඉරියව් දෙකින් භාවනාවෙහි යෙදෙමින් සිත පිරිසිදු කරමින් දහවල් කාලය ගත කරති. රාත්‍රියේ ප්‍රථම යාමයත් එසේම ගත කරති. රාත්‍රියේ මධ්‍යම යාමය දකුණු ඇලයට හැරි එක් පයක් මත අනික් පය මදක් ඉදිරියට කොට තබා සිහියෙන් යුක්තව වේලාවට අවදි වීමේ සංඥාව ඇතිව සිංහසෙයියාවෙන් සයනය කරති. පශ්චිම යාමයේහි අවදිව සිත පිරිසිදු කරති. එසේ පිළිපැදීම් ජාගරියානු යෝග නම් වේ. මහා බෝධිසත්වයන් වහන්සේ ජාගරියානු යෝගයෙන් ලෞතුරා බුදු බවට පැමිණියහ. බෝධිමූලයේදී අරහත් මාර්ග ඥානයෙන් ක්ලේශයන් නසා මතු කිසි කලෙක කිලිට් නොවන පරිදි සිත පිරිසිදු කරගත් භාග්‍යවතුන් වහන්සේට සිත පිරිසිදු කිරීමට කියා කළ යුත්තක් නැත. එහෙත් උන්වහන්සේ තමන් වහන්සේට ඉදිරියට කළ යුත්තක් නැත කියා නිකම්ම කල් නොගෙවනසේක. උන්වහන්සේ බුදු වීමෙන් පසුද සෙස්සන්ට වඩා අවදිව සිටිනසේක. ඒ බව දැනගැනීමට තථාගත දිනචර්යාව දක්වනු ලැබේ. එය මෙසේය. තථාගත දිනචර්යාව. භාග්‍යවතුන් වහන්සේ අලුයම නැගිට ශරීරයට පහසුව පිණිසත්, උපස්ථායකයන්ට අනුග්‍රහය පිණිසත් මුඛ දෝවනාදී ශරීර පරිකර්මයන් කොට පිඬු පිණිස වඩනා කාලය පැමිණෙනතුරු විවේක ආසනයක්හි වැඩ සිට කාලය පැමිණි කල්හි අඳනය හැඳ, පටිය බැඳ, සංගල සිවුර පොරවා, පාත්‍රයගෙන ඇතැම් දිනක හුදකලාවද ඇතැම් දිනක භික්ෂු සංඝයා පිරිවරාගෙනද නගරයට හෝ ගමකට පිඬු පිනිස පිවිසෙති. ඇතැම් දිනක සාමාන්‍ය පිණ්ඩපාතික භික්ෂුවක් මෙන්ද, ඇතැම් දිනක මහත් වූ ප්‍රාතිහාරයෙන්ද පිඬු පිනිස වඩිති. ප්‍රාතිහාරයෙන් වඩනා කල්හි හමා යන සුළඟින් උන්වහන්සේ වඩනා මග පිරිසිදු වෙයි. වලාකුළු වැසි පොද හෙලා මග දූවිලි නැති කෙරෙයි. ආසෙහි වියනක්සේ සැදි රැස් ආවරණය කෙරෙයි. තවත් වාතයෝ මග මල් විසුරුවති. උස්තැන් මිටිව මිටිතැන් උස්ව පොළව සමතලාවේ. ලෝකනාථයන් වහන්සේ පා තබන තැන්හි පොළොව මොලොක්ව සුව පහස් දෙන්නේ වෙයි. පියුම් හෝ පැන නැගී පා පිළිගනී. තථාගතයන් වහන්සේ ගමට පාතබුණු සමගම උන්වහන්සේගේ ශරීරයෙන් සවනක් බුදුරැස් විහිද රන් රස වගුරුවන්නාක් මෙන් නානාවර්ණ වස්ත්‍රයෙන් වසන්නාක් මෙන් ගෙවල් ආදිය අලංකාර කෙරෙමින් ඔබ මුබ යන්නට පටන් ගනි. හස්ති අශ්ව ආදීහු හඬ නගති. බෙර වීණා ආදියෙන් ඉබේම හඬ නගින්නට පටන් ගනි. මිනිසුන් පෙළෙන අභරණවලින් හඬ නික්මෙන්නට පටන් ගනි. ඒ ලකුණු වලින් තථාගතයන් වහන්සේ වඩනා බව මිනිස්සු දැනගනිති. ඔවුහු මැනවින් හැඳ පැළඳ සුවඳමල් ආදියගෙන වීදිවලට බසිති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට සුවඳින් මලින් පුදා වැඳ අපට දසනමක් අපට විසිනමක් යනාදීන් කියා තථාගතයන් වහන්සේගෙන් භික්ෂූන් ලබාගෙන භාග්‍යවතුන් වහන්සේගේද පාත්‍රයගෙන තම තමන්ගේ නිවෙස්වල අසුන් පනවා වඩා හිඳුවා භික්ෂු සංඝයා සහිත තථාගතයන් වහන්සේට මැනවින් සත්කාර කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසානයේ ඔවුන්ගේ సంతාන බලා ඔවුන්ට සුදුසු පරිදි දහම් දෙසන්නාසේක. දහම් අසා ඇතමෙක් සරණාගමනේහි පිහිටති. ඇතමෙක් පංචශීලයේහි පිහිටති. ඇතමෙක් සෝවාන් ඵලයේහිද ඇතමෙක් සකදාගාමි අනාගාමි ඵලවලටද පිහිටති. ඇතමෙක් පැවිදිව අරහත් ඵලයේහි පිහිටති. මෙසේ ජනයාට අනුග්‍රහ කොට වෙහෙරට වැඩම කොට භික්ෂූන් වළඳා අවසන් වනතුරු තථාගතයන් වහන්සේ මණ්ඩල මාලයේ පණවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳින්නාසේක. භික්ෂූන් වහන්සේ වළඳා අවසන් බව උපස්ථායකයා විසින් බුදුරදුන්ට සැලකළ කල්හි උන්වහන්සේ ගඳකෙලිය අභියස පණවන ලද අසුනෙහි වැඩහිඳ පාද සෝදා ගඳකෙලියේ පඩිය මත සිට භික්ඛවේ අප්පමාදේන සම්පාදේත දුල්ලබෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුල්ලබෝ manussත්ත පටිලාභෝ දුල්ලබා කන සම්පත්ති දුල්ලබා පබ්බජ්ජා දුල්ලබං සද්දම්ම සවණං යනුවෙන් මහණෙනි අප්‍රමාදේන මහනදව පුරව් බුද්ධ උපාදේ දුර්ලභයි manussත්වයේ දුර්ලභයි ෂණ සම්පත්තිය දුර්ලභයි පැවිද්ද දුර්ලභයි සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි යයි භික්ෂූන්ට අවවාද කෙරෙති. එහිදී ඇතැම් භික්ෂූහු කමඨහන් අසති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ චර්යානුකූලව කමඨහන් දෙති. ඉක්බිති සමදෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඳ තම තමන්ගේ තැන්වලට යති. ඇතමෙක් ආරණ්‍ය වෘක්ෂ මූල ආදියට යති. ඇතැම් ඉර්දිමත් භික්‍ෂූහු දිව්‍ය ලෝකවලටද යති. තථාගතයන් වහන්සේ ගඳකිලියට පිවිස මදක් සැතපී විඩා සංසිඳුවා නැගිට දෙවනවර ලෝකය බලන්නාසේක. තුන්වන වරට සවස් කාලයේ තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට පැමිණෙන්නවුන් බලන්නාසේක. ඔවුන් පැමිණි කල්හි තථාගතයන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩවදාරා ඔවුනට සුදුසු පරිදි බණ වදාරා සුදුසු කල්හි ඔවුන් යවන්නාසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයෙන් නැගී ජල ස්නානය කරනු කැමතිසේක් නම් ස්නානය කරන තැනට වැඩමකොට ස්නානය කරන්නාසේක. උපස්ථායකයා බුද්ධාසනය ගඳකිලි මිදුලෙහි පනවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ස්නානය කොට එහි වැඩ සිටින්නාසේක. එතනටද ඒ දිශාවලින් භික්ෂූහු පැමිණෙන්නාහ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසන්නාහ. ඇතැම්හු කමටහන් අසන්නාහ. ඇතැම්හු දහම් දෙසන්නට ඉල්ලන්නාහ. තථාගතයන් වහන්සේ ඔවුනගේ අදහස් සම්පූර්ණ කරමින් රාත්‍රියේ ප්‍රථම යාමය ඉක්මවනසේක. ප්‍රථම යාමය අවසානයේ තථාගතයන් වහන්සේ වෙතින් මිනිසුන් බැහැර වූ පසු රාත්‍රියේ මධ්‍යම යාමයේ උන්වහන්සේගෙන් නොයෙක් ප්‍රශ්න අසනු සඳහා නොයෙක් දිශාවලින් බොහෝ දෙවියෝ පැමිණෙන්නාහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳමින් මධ්‍යම යාමය ඉක්මවනසේක. උදයේ පටන් වාඩි වෙමින්ම සිටියා වූ භාග්‍යවතුන් වහන්සේ එයින් වූ පීඩාව සංසිඳවනු පිණිස රාත්‍රියේ පශ්චිම යාමයේ මුල් කොටසෙහි සක්මන් කරන්නාහ. දෙවන කොටසෙහිදී ගඳකිලියට පිවිස සිහිනුවණින් යුක්තව සිංහසෙයියාවෙන් සයනය කරනසේක. තුන්වන කොටසෙහි නින්දෙන් අවදිව වැඩහිඳ පෙරබුදුවරුන්ගේ සසුන්වල දාන සීල ආදී වශයෙන් පින්කර ඇති පුද්ගලයන් දකිනු පිණිස ලොව දෙස බලා වදාරණාසේක. මෙය තථාගතයන් වහන්සේගේ දිනචරියාවයයි. බ්‍රහ්මජාල සුත්ත අට්ඨකථාවෙන් තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ ශුද්ධිය පිණිස විමුක්තිය පිණිස කළ යුතු කිසිවක් නැතද උන්වහන්සේ ශ්‍රාවකයන් නිදන මධ්‍යම යාමයේද අවදිව පරාර්ථචර්යාවෙහි යෙදෙනසේක. උන්වහන්සේ සැතපනුයේ රාත්‍රියෙන් සයින් කොටසක් පමණවන සුළු කාලයක්ය. එබැවින් ජාගරියානු යෝග නැමැති චරණය ශ්‍රාවකයන්ට වඩා උසස් ලෙසින් භාග්‍යවතුන් වහන්සේට ඇතිසේක. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රුතතාවය, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව යන මේ ධර්ම සත තථාගතයන් වහන්සේ විසින් පහත පරිදි දක්වා තිබේ. අංගුත්තර සත්තක නිපාතයෙන් සත්තිමේ භික්ඛවේ සද්දම්මා කතමේ සත්ත සද්දෝ හෝති හිරිමා හෝති ඔත්තප්පි හෝති බහුස්සුතෝ හෝති ආරද්ධ විරියෝ හෝති සතිමා හෝති පඤ්ඤාවා හෝති ඉමේ කෝ භික්ඛවේ සත්ත සද්දම්මා. මේ සූත්‍රයේහි සද්දම්ම යන නාමයෙන් වදාරා ඇත්තේද ඒ කරුණු හතයි. එහි තේරුම යහපත් ධර්ම සත්පුරුෂයන්ගේ ධර්ම යනුයි. ශ්‍රද්ධ ආදී මේ ධර්ම හතට සප්ත සද්ධර්මය යයිද කියනු ලැබේ. සප්ත සද්ධර්මය චරණ හතකි. ශ්‍රද්ධා යනු බුදුරදුන්ගේ සම්බුද්ධත්වය, ධර්මයේ සුධර්මත්වය, සංඝයාගේ සුසංගත්වය හා කර්ම කර්මඵල ආදිය පිළිගැනීමයි. දාන ආදී පින්කම්වල ඵලය විශ්වාස කොට පින් කරන්නා වූ පෘථජ්ජනයන්ගේ ශ්‍රද්ධාව ඔක්කප්පන ශ්‍රද්ධාව නම් වේ. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඇතිවන ආර්යන්ගේ ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා නම් වේ. ඒ දෙකින් ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව කවරාකාරයකිනුදු වෙනස් කළ නොහැකිය. ඒ එය භවාන්තරයටද පැමිණීමෙන්ද වෙනස් නොවේ. ශ්‍රද්ධාව නිවනට යාමට අත්‍යවශ්‍ය අංගයකි. වෙනස් නොවන ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා ඇති ආර්යයෝ පහත නොවැටී පිළිවෙලින් මතුමතු මගඵලවලට පැමිණ අරහත් මාර්ගයෙන් සකල ක්ලේශයන් නසා නිවනට පිවිසෙති. අචල ශ්‍රද්ධාව නැති පෘථජ්ජනයෝ වැටි වැටි ගමන් කරන්නෝය. ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ විසින් නොඑක් තැන නොඑක් අයුරින් වර්ණනා කරන ලද්දකි. පව් පිළිකුල් කරන ස්වභාවය හිරි නම් වේ. පවට බයවන ස්වභාවය ඔත්තප්ප නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ආදී මධ්‍යම පරියෝසාන යන තුන් තැනම යහපත් වූ ධර්මයන් නැවත නැවත කියමින් ප්‍රගුණ කර සිත් දරාගෙන ඒවායේ අර්ථයන් තේරුම්ගෙන ඇති බව බහුශ්‍රුත නමි. අකුසලයන් ප්‍රහාණය කිරීමෙහි හා කුසලයන් වැඩීමෙහි නොපසුබස්නා බව, ඉදිරියටම යන බව මෙහි අදහස් කරන වීරිය වේ. අකුසල පක්ෂයෙහි සිතට පවත්නට නොදී කුසලය මතු කර දෙන්නා වූද, කර කියා බොහෝ කල්ගත වූ කරුණු වුවද, සිතට නගා දෙන්නා වූ ප්‍රඥා සම්ප්‍රයුක්ත ස්මෘතිය මෙහි අදහස් කරන සිහියයි. සංස්කාරයන්ගේ ඉපදීම බිඳීම දෙක දැකීමට සමත් වන්නා වූ ලෝභ ද්වේෂ මෝහ ස්කන්ධයන් බිඳීමට දුරු කිරීමට සමත් ආර්ය වූ විදර්ශනා ප්‍රඥාව හා මාර්ග ප්‍රඥාව මෙහි අදහස් කරන ප්‍රඥාවයි. බුද්ධ ආදී රත්නත්‍රය ගැන හා කර්ම කර්මඵල ආදිය ගැන තථාගතයන් වහන්සේ මෙන් දන්නා අනිකෙකු නැත. උන්වහන්සේට ඒවා ගැන කිසිදු සැකයක් නැත. ඒ සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීම නිසා තථාගතයන් වහන්සේට උසස්ම ශ්‍රද්ධාවක් ඇත. කර්ම කර්මඵලයන් ප්‍රත්‍යක්ෂ ලෙසින්ම දත් තථාගතයන් වහන්සේට පමණ පාපය ගැන පිළිකුලක් බියක් අනිකෙකුට නැත. ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේගේ ධර්ම ඥානය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. අන් කවරෙකුටවත් නැති තරමේ උසස් සිහියක්ද උන්වහන්සේට ඇත. අකුසල ප්‍රහාණය පිණිස හා කුසලයන් ඇතිකර ගැනීම සඳහා උත්සාහ කළ යුතු බවක් තථාගතයන් වහන්සේට නැත. එහෙත් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ යහපත පිණිස සමකල්හි උත්සාහ කරනසේක. උන්වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ගැන අමුතුවෙන් කිය යුත්තක් නැත. රූපාවචර සමාපatti 4, අරූපාවචර සමාපatti 4 යන අෂ්ට සමාපatti හූම චරණයෝය. මෙහි ධ්‍යාන හතරක් පමණක් චරණ වශයෙන් කියා ඇත්තේ අරූපාවචර ධ්‍යානද චතුර්ථ ධ්‍යානයට අයත් නිසාය. විද්‍යා සම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්වඥය පිරෙන්නේය. චරණ සම්පත්තියෙන් මහා කාරණිකත්වය පිරෙන්නේය. උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් සත්වයන්ගේ අර්ථ අනර්ථයන් දැනවදාරා මහා කරුණාවෙන් අනර්ථයන් දුරුකොට සත්වයන් අර්ථයෙහි යොදවන්නාහ. තථාගතයන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න බැවින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝද සුපටිපන්නයෝ වෙති. විද්‍යාචරණ සංග්‍රහ ගාථා. විපස්සනා ඥාන මනෝමය ඉද්දි ඉද්දිප බේදෝ පිච දිබ්බසෝතං පරස්ස චේතෝ පරියාය ඥානං පුබ්බේ නිවාසානුගතංච ඥානං දිබ්බංච චක්කා සව සංකයෝච ඒතානි ඥානානි ඉට්ට විජ්ජා අලංකරුන් යාමුනි ධම්ම දේහං විශේෂ සෝභා ගුණමංජු පේතා. සීලං වරං ඉන්ද්‍රිය සංවරෝ ච මත්තාසිතා ජාගරියානු යෝගෝ සද්දා හිරියොත්තප්ප බහුස්සු තත්තං පරක්කමෝ චේව සතී මතී ච චත්තාරි ධ්‍යානානි ච තානිමානි තිප්පංච ධම්මා චරණානි චඤ්ඤා.